මෙවැනි අවස්ථාවලදී මම හිතන්නේ අතුරු කමිටුවේ ඊට වඩා බුද්ධිමත් තීරණයක් ගන්න ඕනේ. ගත්තේ නැත්නම් ඉතින් ක්‍රීඩාවට තමයි මේ විදියට බලපාන්නේ. මොකද මේ අවස්ථාවේදී මම හිතන්නේ අතුරු කමිටුවත් පමරැලක් වගේ තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ වුණාම මම හිතන්නේ ක්‍රීඩාවට යන කල මොකද්ද කියන එක තමයි අපි තීරුම් ගන්න ඕනේ.